2015 වසරේ 5 මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන. භාවනාවකින් බලාපොරොත්තු වෙන්නේ මානසික සහනය. කෙටියෙන්ම ඒකයි කියලා දෙයි. ඉතින් මානසික සහනයට පාවිච්චි කරපු වචනයක් තමයි නිවන කියන්නේ. නිවන කියන්නේ නිවෙන ස්වභාවය, මානසික සහනය ඇති වෙන ස්වභාවය කියන එකයි ඒකෙන් අදහස් වෙන්නේ. කවුරු හරි වැරදි නිර්වචනයක් තමයි නැවත නූපදිනවය, නැවත නූපදී සිටීම තමයි නිවන කියන නිර්වචනයක් කිරීම බරපතල වරදක්. එතකොට කෙනෙක් අහන්න පුළුවන්, ඔබ වහන්සේක බරපතල වරදක් කියන එක බරපතල කාරණයක් නේද? මුළු සමාජයේම පිළිගත්ත දේ නිවන් දැක්කාම ලබනාත්මේ උපදින්නේ නැහැ කියන කතාව. උපදින්නේ නැහැ කියන කතාවක්වත්, උපදිනවයි කියන කතාවක්වත් නැහැ නිවන් දැක්ක කෙනෙක්. ඒකයි සැබෑ තත්වය. ඒවා ඉතින් තේරුම් ගන්න නම් ගැඹුරින් සූත්‍ර දේශනාවන් එහෙම පරිහරණය කරලා පරිශීලනය කරලා බලන්න. ඒවා ඔය කෝසල සංයුක්ත එහෙම තියෙනවා. කොසල රජතුමා අහපු ප්‍රශ්න අතර ඔය උප්පලවන්නාවගෙන් අහන බුදුරජාණන් වහන්සේ, ඒ වගේම රහත්මේනින් වහන්සේලා කීප නමක්ගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ මරණින් පසු පිරිනුවම් පෑවට පස්සේ උපදිනවද නැද්ද? ඒ හැම අවස්ථාවකදී මේ රහත් මේනින් වහන්සේලා, රහතන් වහන්සේලා දුන්න උත්තරය තමයි එසේ දේශනා කර නැත. එසේ දේශනා කර නැත. ඒ නිසා මේක අනන්ත වූ ධර්මයක් මිසක් අන්තයකට දෘෂ්ටියකට ගොනු කරන ධර්මයක් නෙමෙයි. ඉතින් ලොකු වරදක් තමයි අපි ළඟ තියෙන මේ ලබනාත්මේ නූපදී ඉන්න නිවන් දකින්න ඕනේ කියන එක. ලබනාත්මේ නූපදී ඉන්න නිවන් දකින්න නෙමෙයි, ඔබ මේ මොහොතේ සැනසිලිදායක ලෙස ජීවත් වෙන්න නිවන් දකින්න. මේ මොහොතේ නිවන් දකින්නවා කියන්නේ මේ මොහොතේම සැනසිලිදායක විදියට ජීවත් වෙනවයි කියන එක. ඇදලිනේ. එතකොට මේ මොහොතේ මනසයි නිවැරදි කරගන්නේ. මේ මොහොත කියලා කියන්නේ දැන් අපි මේ මොහොතයි කියලා එක තැනක මෙහෙම තිබ්බොත් එහෙම ඒක අතීතයට යනවා. මේ මොහොතයි කියන්නේ ගලා යෑමට. ඒ මොහොත උදාහරණයක් වශයෙන් අපි කඩදාසි බෝට්ටුවක් හදලා ගඟකට දානවා. කෙනෙක් කියනවා දැන් මේ මොහොතේ මේ බෝට්ටුව කොතනද තියෙන්නේ? ඒක තියෙන්නේ දැන් පාලම ළඟ. ආයතජුට්ටෙන් අහනවා දැන් මේ මොහොතේ කොතනද තියෙන්නේ? දැන් තියෙන්නේ පාලම ළඟ නෙවෙයි. දැන් පාලමේ ඉඳලා මීටර් මේ 50ක් විතර එහායි. එතකොට මේ මොහොත කියන්නේ අර පාලම ළඟවත් තව මීටර් 10ක් එහාකවත් නෙමෙයි, හැම මොහොතකම ගලා යෑම. හැම මොහොතකම ගලා යෑම. එතකොට අපි මේ මොහොතයි කියලා කතා කරලා ඉවර වෙන්න කලින් මේ මොහොත ගලා යනවා. මේ කියන වචනේ මොහොත කියනකොට මේ මොහොත ගිහිල්ලා ඉවරයි. මේ මොහොත අල්ලගන්න එසා වචනේ වේගයට කලින් මේ මොහොත ඡය වෙන මොහොතක් තියෙනවා. ඒ නිසා මේ මොහොත කියලා කියන්නේ කාලයකටවත් සීමාවකටවත් නොවේ. ඒ නිසා ස්වභාවයකට මේ මොහොත කියන්නේ ස්වභාවයකට. දැන් මේ බොට්ටු යනවා. ඒක ස්වභාවය. පාලම පහු කරගෙන මීටර් 100 200 පහු කරගෙන බෝට්ටු යන මේක තමයි ස්වභාවය. ඉතින් ඒ ස්වභාවයේ ඒ තැනද පවතින ඒ තැන ඒ මොහොත. ඒකට මේ මොහොත කියලා නිර්ණයක් නැහැ. තීරණයක් නැහැ. මේ මොහොත කියලා දෙයක් රඳවන්න බෑ. දැන්වානේ. දැන් මේ මොහොත කියලා දෙයක් අපි අල්ලගත්තොත් එහෙම පොඩ්ඩක් වෙලා එක කල්පනා කරලොත් එහෙම මේ මොහොත කියලා එයා අල්ලගෙන ඉන්නේ අතීතය. අපි මේ සජීවීව කතා කරන මේ මොහොත ඒක කාල නිර්ණයකින් තොරව පවතින ස්වභාව සත්‍යයක්. ඒක කාල නිර්ණයට ගත්තහම ඒක මේ මොහොත බවට මෙහි තියෙන ස්වභාවික තත්වයට ඒකපත් නොවි ඒක නිරන්තරයෙන්ම අපි කාල නිර්ණය තුලින් මේ මොහොත ගණනය කරන්න යනකොට ඒක අතීත කාලයට හෝ අනාගත කාලයට හෝ වර්තමාන කාලයට නිර්ණය වෙනවා. සෑම වර්තමාන කාලයක්ම තප්පරය 1000ට බෙදලා කෝටියකට ලක්ෂයකට බෙදලා පංගුවකින් අතීතයක් බවට පත් වෙනවා. වේගෙන් අතීතයක් බව දැන් අපිට ඒක අල්ලන්න පුළුවන්ද? නුවණින් තප්පරය කෝටියට බෙදලා වේගයෙන් කොටසකින් ෂණයෙන් අතීතයට පත් වෙනවා කියලා කිව්වහම ඒක අපේ බුද්ධිය බුද්ධි කරගන්න බැරි තරම් වේගයක් තියෙනවා. ඉතින් අපි ඒකෙන් මොකද කරන්න ඕන? මේ සංඥා කිරීමෙන් සලකුණු ඇති කර ගැනීමෙන් නිවනක් නැත. සලකුණු ඇති කර ගැනීමෙන් නිවනක් නැත. සහනයක් නැත. සියලු සලකුණු මායාවක්. සියලු සලකුණු මවා ගැනීමක්. සියලු වචන මවා ගැනීමක්. ඒකනේ අපි මවා ගත්තේ නැති භාෂාවක් අපිට තේරෙන්නේ නැත්තේ. ඕනම භාෂාවක් අපි මවා ගන්න ඕන හිතේ. කම් කියන්නේ මේක කියලා පුතේ කියලා යගොළුවේ මවන්න ඕන. ගෝ කියන්නේ පුතේ මේක. එන්න කියන්නේ මේක. යන්න කියන්නේ මේක. කන්න කියන්නේ මේක. දැන් ඔය අපේ භාෂාව දන්නේ නැති කෙනෙක් ළඟට නිකන් ගිහිල්ලා කන්න කියලා කිව්වොත් මේ මිනිස්සු දන්නේ නැහැ. මවාගෙන ඉන්නේ. සංඥාවලුත් මවා ගැනීමක්, වචනත් මවා ගැනීමක්, ආගම් මවා ගැනීමේ හොඳම එක. ආගම් හොඳම එක මවා ගැනීම. ආගම් කියන්නේ මවා ගැනීම. පොඩි කාලේ ඉඳලා මවනෝ මවනෝ මවනෝ මවනෝ මවනෝ මවනෝ මවනෝ. ඊට පස්සේ හිතේ විතරක් නෙමෙයි, ඒව චිත්‍රවලින් පවා මවල මවල මවල මැවීම රාසියක් තියෙනවා. හරි, ඒක සම්මුතියනේ. ඒක වරදක් නෑ. ඒක සම්මුතිය සම්මුතියක් හැටියට තේරුම් ගත්තාම එහි වරදක් නැත. ඒක පරමාර්ථයක් කරගත්තාම තමයි මෝඩේ බවට අඥානයේ බවට මිනිස්ෙක් බවට ඒ විදිහටපත් වෙන්නේ. ඒ නිසා අපි සම්මුතිය සම්මුතියක් විදිහට අතහරින්න දැනගන්න ඕනේ. එහෙමනම් මවා ගැනීම සංඥා කිරීම ඒක තමයි මායාව. ඉතින් මා තුල තියෙන මායාවක්ද? ඒ මායාව යථාර්ථයක් කොට මගේ මනස මම මගේ ආත්මය කොට ගන්නවාද? ඇස මමයි, ඒ කියන්නේ ඇස මමයි කියලා ගන්නවා කියලා කියන්නේ ඇසේ ඇතිවන සෑම මායාවක්ම මම. කන මමයි, නාසය මමයි, දිව මමයි, ශරීරය මමයි, සිත මමයි. මේවයින් ඇතිවෙන හැම මායාවක්ම මගේ කියලා ගන්න ස්වභාවය තියෙනවා. දැන් මේ මායාව සම්මාදිට්ඨිය ඇති වුණත් තියෙනවා. තිබුණට එයායේ මායාව දකිනවා, මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. ඒ කියන්නේ විකුණන කාර් එකක් දිහා බලනවා වගේ බැඳීමක් නැහැ, වගකීමක් නැහැ, බැඳීමක් නැහැ. නේද? ඔබ විකුණපු කාර් ඔය යනෝ පාරේ බැඳීමක් නැහැ. ඒක තමයි හේතුව. මේ ලෝකේ නොදක ඉන්නවා කියන්නේ ඕක. දුටු දේ දුටු පමණයි කියන්නේ ඔන්න ඕක. ඒ බැඳීමක් නැති දර්ශනය. පැහැදිලිනේ? හැබැයි යම් දෙයක් හේතුවක් නිසා ඒකේ බැඳීමක් තියෙනවා කියලා අපි දැනගන්නේ කොහොමද? ඒ ඔස්සේ අපිට වේදනා පහළ වෙන නිසා. වේදනා පහළ වෙන නිසා. දැන් ඕක මේ රාහතුන් වහන්සේලාට ඇරෙන මාර්ගඵලලාභීන්ටත් බැඳීම් තියෙනවා. හැබැයි මේ බැඳීම් තිබ්බට එයා දකින්න දර්ශනයෙන් දුරස්තව. බැඳීම තිබ්බට දුරස්තව දකින්න ඒකේ අන්තයකට බර වෙන අන්තගාමී, ඊටාම අහිතකර. ඔය අන්තගාමී දැනි ලෝභ ద్వේෂ මෝහ කියලා කියන්නේ අපාගාමී තත්වයට ප්‍රබල කරන ඝනත්වයක් ඇති සිතුවිලි නේද? ඒ අන්තගාමී ලෝභ ద్వේෂ මෝහ නිසානේ අද ලෝකයේ නොයෙකුත් දේවල් වලට ජීවිත හානි කරගන්නේ, ගැටලු හදාගන්නේ, නොයෙකුත් නොයෙකුත් මහා විප්ලව, ජාති ආගම් වාර්ග සහ පුජ්‍යල මතවාද ભેද බින්නකම් හටගන්නේ මේ අන්තවාදීත්වය නිසා. ඔය අන්තවාදීත්වයේ කෙනෙක් තුල ජීවිතේ නැති වුණොත් එහෙම එයා සාමකාමී මිනිස්සෙක් වෙනවා. විශේෂයෙන් මේ ධර්ම අවබෝධයටපත් වෙන හැම කෙනෙක්ම සාමකාමී මිනිස්සෙක් වෙනවා. හැබැයි යුක්තිය හා සාධාරණත්වය තුල ඍජුව ක්‍රියාත්මක වෙන කෙනෙක් බවට සහ සාධාරණ මිනිස්සෙක් බවටපත් වෙනවා. එඩිතර කෙනෙක්, හෙට කෙනෙක් නෙමෙයි. අරගොල් පුතජනයන්ට පෑගිලා ඉන්න කෙනෙක් නෙමෙයි. පුදජනයා තුල තියෙනත් අඩුව හදන්නට පුළුවන් එඩිතර කෙනෙක් බවට පත් වෙනවා. සාධාරණ හා යුක්ති සහගත එඩිතර මිනිස්සෙක් බවට පත් වෙනවා. පැහැදිලිනේ? හරි. දැන් ගැටලු ඉදිරිපත් කරන්න, ඒවා ඔස්සේ තියෙන උත්තර අපි ලබා දෙන්න. දැන් ගැටලුවක් අහන්න කිව්වහම මොන දේශනාවේ කියවෙච්ච තනම් බලලා ඉවරලා ඒ දේශනාවේ ඔන්න ගැටලුවක් අහනවා. ඒක වැඩක් නෑ. එහෙම නැත්තම් අහවල් හාමුදුරුව මෙහෙම කියලා තියෙනවා හැමදාම. ඒ ගැන ඔබ වහන්සේ මොකද කියන්නේ? ඒ ප්‍රශ්නත් වැඩක් නෑ. ඊළඟට තවත් පිරිසක් කියනවා අහවල් පොතේ, අහවල් ආගමේ මේ දර්ශනය කියලා තියෙනවා. ඒ ගැන වහන්සේ මොකද කියන්නේ? ඒකත් වැඩක් නැහැ. දැන් මොනවද වැඩක් නැති ඒවා? දැන් මම දේශනා කරගෙන කියපු ඒවයි වල මොකක් හරි වචනයක්. දැන් වහන්සේ සංඥාව මායාවක් කිව්වා. තාපඩක එක පැහැදිලි කරා. කියයිනේ. එහෙනම් සංඥාව මායාවක් නම් අරහම්දුර හරම කියලා තියෙනවා. ඒකයි මේකයි අතර තියෙන වෙනස. ඒවත් අහනවා. ඕවනේ මේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ දේශනාව තුලවත් පොත්වලවත් ආගම්වලවත් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ තමා තුල. තමන්ගේ ප්‍රශ්නේ අහන්න. මේ ගොඩාක් දෙනකොට මේ බැරි වෙච්ච දෙයක් තමයි තමන්ගේ ප්‍රශ්නේ මොකද්ද කියලා හොයාගන්න බැරි වෙච්ච එක. අඳුරගන්න බැරි වෙච්ච එක. මගේ ප්‍රශ්නේ මොකද්ද? මේ දැන් මගේ ප්‍රශ්නේ මොකද්ද? ඒක ඇත්ත කතාව තමයි. තාම පුළුල් ඥානයක් තියෙන්න ඕන ඒක සොයාගන්න. මගේ ප්‍රශ්නේ මොකද්ද මේ මොහොතේ? දැන් කවුරුත් කල්පනා කරලා බලන්න. අපි අනුන් වෙත යොමු කරගෙන ඉන්න ඇස් නේද? අයාගෙන සිටින අප වෙත අපි ඇස් යොමු කර බලන්න. මගේ ප්‍රශ්නේ මොකද්ද? ඒක තේරුම් අරගෙන ඒක අහන්න. නිවන් දකින්න වීරිය අවශ්‍ය නැහැ. මේක පැහැදිලිද? නෑ, වීරිය අවශ්‍ය නෑ. ඉතින් මා ඊටම පැහැදිලිව කියනවනේ, වීරිය අවශ්‍ය නෑ නිවන් දකින්න. ඒක තේරුම් ගන්න. දැන් වීරිය අවශ්‍ය නැහැ කියලා කිව්වහම මොකද හිතෙන්නේ Tamanට? තීන මිද්දේට බර වෙන්නේ වෙහෙස නිසා, වීරය නිසා, මහන්සිය නිසා එයාට ඇති වෙන වෙහෙසක්. ඒ වෙහෙස තුල තමයි තීන මිද්දේ කියන එක හටගන්නේ. තීන මිද්දේට හේතුකාරකයේ වෙහෙස, මානසික වෙහෙස හෝ කායික වෙහෙස. නැත්තම් එයා තීන මිද්දේට යන්නේ නැහැ. එතකොට තීන මිද්දේට ඇදගෙන යන්න හේතුව වීරිය නැතිකම නෙමෙයි, වීරිය වැඩිකම. තමන්ගේ තියෙන බැඳීම් අස් කරන්නේ නැතුව නිවනක්, ධර්ම අවබෝධයක් කියලා එකක් ලෝකෙ කොච්චර හෙව්වත් හොයාගන්න බෑ. ඈ, ඒක හොයාගන්න බෑ. ඒ නිසා මේක පිරිසුදුකම කියන එක වටපිටාවේ ගෙවල් වලින් හොයන එකක් නෙමෙයි, තමන්ගේ ගෙදර තුලින් පිරිසුදුකම හොයන එක, තමන්ගේ අධ්‍යාත්මය තුලින් පිරිසුදුකම හොයන එක එතන තියෙන්නේ. ඒ නිසා වටපිටාවෙන් මේක හොයන්න එපා. තමා තුලින් සොයන්න, තමා දෙසට හැරෙන්න, තමාගේ සිත පිරිසුදු කරගන්න. මේ බාහිරින් ධර්ම අවබෝධය කියලා, සත්‍ය අවබෝධය කියලා එකක් එහෙම බලාපොරොත්තු වෙන්න එපා. තමාගේ තියෙන බැඳීම් ටික ලිහලා දාන්න, දුරු කරලා දාන්න, අතහැරලා දාන්න. අපි ඇලෙන්නවනකොට අපි අහන්න ඕනේ, ඇයි අපි ඇලෙන්නේ? මම සැපවත් කරගන්න. ඒකට තමයි අපි ඇලෙන්නේ. ඔය ආදරය කරනවායි කියලා එකක් උනත් කරන්නේ තමා සැපවත් කරගන්න, තමන් ආශ්වාදනීය කරගන්න. නැත්නම් ඉතින් කැත ගෑනු ළමයෙකුට ආදරය කරන්න පුළුවන්නේ? කැත කොල්ලෙකුට ආදරය කරන්න පුළුවන්නේ? එහෙම කරන්නේ මොකද? දුප්පත් කොල්ලෙක් හරි එක්ක එයාගේ පෞරුෂය හරි තියෙන්න ඕන. ඒ අතින් පෝසත් වෙන්න ඕන. මොකක් හරි තමා ආශ්වාදනය කරන තමයි ඇලෙන්නේ. ගැටෙන්නේ මොකද? තමාව බේරගන්න. ගැටෙන්නේ මොකද? තමාව බේරගන්න. එතකොට ගැටෙන්නේ මොකටද? තමාව බේරගන්න. ඇලෙන්නේ මොකටද? තමාව ආශ්වාදනය කරගන්න. එතකොට මේ දෙකෙන්ම මම කරන්නේ මොකද්ද? හැම මොහොතකම මමත්වයේ මම ආරක්ෂා කරන්න වෙර දරනවා, තහවුරු කරන්න වෙර දරනවා කියන එක තමයි මේ තියෙන්නේ. මේ භෞතික ලෝකයේදී පැවැත්මට අදාළ වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒක ඒ විදිහට අනුගමනය කරන්න සිතින් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සමාජ සම්මතය තුළ ක්‍රියා කළ යුතු ආකාරයක් තියෙන, ඒක වෙනස් කරන්න එපා. ඒ වුණොත් එහෙම ඔබේ පෝස්ට් එක කවුරු හරි අරන් යයි. ඈ, අතේ පය තියෙන එකත් ගලවන් යයි. ඒක එතනින් වෙනස් කරන්න එපා. ඒක ඇලීම ගැටීම හදවතින් වෙනස් කරන්න. ඈ, බාහිරින් මේ විදිහට කතා බහ කරලා ඒක ජීවත් වෙන්න, හදවතින් වෙනස් කරන්න. ඇලීමයි ගැටීමයි දුරු කරන්න. එතකොට මමත්වයේ ආරක්ෂා කරන්න ඒ තරමට අවශ්‍ය නැහැ. මමත්වයේ දුරු කරන්න ඒ තරමට ඇලීම ගැටීම නැති වෙනවා. ඇලීම ගැටීම දුරු කරන්න ඒ තරමට මමත්වයේ නැති වෙනවා. හැබැයි ඕක අර කලින් කිව්වා වගේ වීරිය අවශ්‍ය නැහැ ඕක කරන්න. වීරිය අවශ්‍ය කරන්නේ ඇලෙන්න. වීරිය අවශ්‍ය කරන්නේ ගැටෙන්න. වීරිය අවශ්‍ය කරන්නේ මමත්වයේ ආරක්ෂා කරගන්න. මමත්වයේ දුරු කරන්න වීරිය අවශ්‍ය නැත. දැන් අපිට ධර්ම අවබෝධය වෙනවා කියලා සමහර අයගේ මේ අර භෞතික සංකල්පයක් හට ගන්නවා. ධර්ම අවබෝධය වෙනවා කියන්නේ ටක් ගාලා වෙනසක් ඇති වෙනවා. ඈ, එහෙම නැත්නම් මම ගැස්සිලා යනවා. ඒ මොකෝවත් ධර්ම අවබෝධය වීමට අදාළ එකවල් නෙමෙයි. තේරුණාද? ඒවා එහෙම ධර්ම අවබෝධයට අදාළ දේවල් නෙමෙයි. එක එක අයගේ එක එක ස්වරූප තියෙනවා. දැන් සමහර අයට සීනි ගෑවම දත් හිරි වැටෙනවා. මං අහන්නේ හැමෝටම දත් හිරි වැටෙනවා සීනි ගෑවම වෙන්නේ නැහැ. ඒක එක්කෙනාගේ එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් ඒක. අන්නාසි කෑවම පළු දානවා. ඉතින් අන්නාසි කාලේ හැමෝම පළු දානකම් බලන් හිටියෝ. පළු දාන්නේ. එතකොට මම අන්නාසි කෑවයි කියලා ඔප්පු වෙන්න නම් පළු දාන්නම ඕන. ඉතින් ඒ නිසා මේ ධර්ම අවබෝධය කියලා පිටින් සංකේතයක් එනකන් අමුතු වෙනසක් ඇති වෙනකන් බලා ඉන්නත් එපා, බලන්නත් එපා. ඒක අදාළ වැඩක් නෙමෙයි. තමා පිරිසුදු කරගන්න එක. තමා තුළ තියෙන ඇලීම් ගැටීම් දුරලා ගන්න එක, තමා තුළ තියෙන මමත්වය තුනී කර දී කර ඒක වාෂ්ප කරලා හරින එක තමාගේ ධර්ම ඥානයේ ගුණය බවට පත් වෙන්න ඕන. තමාගේ වගකීම කියන එක එතෙන්ට දාන්න නැතුව මම සඳහන් කරා මේ ධර්ම ඥානයේ එයාගේ ගුණය බවට පත් වෙනවා. අර මමත්වය දෙරි කරලා තියෙනවා. මම වෙන කෙනෙක් හරි අන් කෙනෙක් හරි නෙමෙයි. ඒක දර්ශනයේ තෙන්ට එනවා. ඒ කියන අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂතාවයෙන් එනවා. මම වෙන කෙනෙක් හරි අන් කෙනෙක් හරි නෙමෙයි. දැන් වීරිය අවශ්‍ය නැහැ කිව්වහම කෙනෙක් කියනවා මේ සැහැල්ලු වෙන්න ඕන කියලා. සැහැල්ලු වෙන්නත් වීරිය අවශ්‍යයි. ඔබ හොඳින් පරීක්ෂා කරලා බලන්න. සැහැල්ලු වෙන්නත් වීරිය අවශ්‍යයි. වීරියෙන් තමයි මිනිස්සෙක් සැහැල්ලුව රැකගන්නේ. ඒ සැහැල්ලුව කවුරු හරි බින්ද ගමන් එයත් එක්ක තරහ වෙන්නෙත් ඒකයි. ඒ වගේම සැහැල්ලුවට එයා ආස කරනවා. සැහැල්ලුවට බැඳිනවා. බැඳී යනවා. සැහැල්ලුව රැකගන්න උත්සාහ කරනවා. සැහැල්ලුව වඩා දියුණු කරගන්න උත්සාහ කරනවා. එහෙමනම් සැහැල්ලුවට වීරිය අනවශ්‍යයිද? ඔව්. ස්වභාවිකත්වයට වීරිය අනවශ්‍යයිද? තන ධර්මය කියලා මොනෝහරි වචනයක් හදා ගන්නෝ පිටින් මොකන්ද? ඇලීම් ගැටීම් වලින් තොරවීම. ඔන්න එයාගේ ගුණය. තව එක්කෙනෙක් තෘෂ්ණාව නැති කිරීම. ඔන්න එයාගේ ගුණය. තව එක්කෙනෙකුගේ තණ්හාව නැති කිරීම. ඔන්න එයාගේ ගුණය. සමහර අය මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයට යෑම දවසට දහසරයක් යාඥා කිරීම. නිවන් දකින්න නම් කළ යුත්තේ දාන දීම. නිවන් දකින්න නම් කළ යුත්තේ භාවනා කිරීම. නිවන් දකින්න නම් දුරු කළ යුත්තේ කෙලෙස් දුරු කිරීම කියලා මෙන්න මෙහෙම මේ ගුලියක් හදනවා. මේ ගුලිය හදලා හොඳට ආනලා රෝල් කරලා ගිලිනවා. ගිල්ලට පස්සේ ගිල්ල ගුලිය බඩේ තියාගෙන අනිත් ගුලිය ඔක්කොම ප්‍රතික්ෂේප කරගෙන ඉන්නවා. ඒ නිසා එක එක ගුලි හදලා ගිලින්න එපා. ගිලපු ගුලි වම අරන්. ඒ ගුලියක් ඇතුලේ තාම තියෙනවා. ඔක වම අරන්. දැන් මොනවා හරි කාට හරි මේ මනස දුවවන්න ගුලියක් දෙන්න ඕන. ගුලියක් හදලා දෙන්න ඕන. දෘෂ්ටියක්. ගුලියක් නැතුව දුවන්නේ නැහැ. දැන් ඊළඟට දැන් මේ ගුලි ඔක්කොම එපයි කියලා කිව්වහම හොයනෝ මම ආයි ගුලියක් කොහෙන්ද හදාගන්නේ? ගිලින්න මං ආයි ගුලියක් කොහෙන්ද හදාගන්නේ? ගුලියක් හදන්න උත්සාහ කරන්න එපා. මේ සමස්ත මේ ගුලි වලින් නිදහස් වෙන ක්‍රමය ගිලපු ගුලිත් වමාරණ එක. එහෙම නැත්නම් ගත්ත දෘෂ්ටි ගත්ත සංකල්ප වමාරණ එක කරන්න අලුතෙන් දෘෂ්ටි හදලා මේක ඇතුළට දාගන්න කල්පනා කරන්න එපා. දෘෂ්ටි මතින් ක්‍රියා කරන්න උත්සාහ කරන්න එපා. දැන් මම වීරිය අනවශ්‍යයි කියලා කිව්වහම කල්පනා කරනවා මම එහෙනම් කොහොමද තව ගුලියක් හදාගන්නේ? ඊළඟට පොඩ්ඩක් විමසලා බැලුවොත් එහෙම තමන්ගේ බුද්ධියෙන් එයාම කල්පනා කරලා බලයි. ආ මම මේ දැන් වීර්ය කරනවත් දන්නේ නැහනේ. ආ ඒකිනුත් වලකින්න ඕන. දැන් වීර්ය නොකර සිටීමටත් ආයි වීර්යයක් යොදා ගන්නවා. ඉතින් මෝඩකම කියන එක පරිමාණයක් නෑ. ඉතින් ඒක පැතිරිලා එක එක පැති වලට යනවා. ඈ දැන් එහෙනම් මම දැන් වීර්ය කරන්න හොඳ නෑ හාමුදුරු. මම වීර්ය කරන්න හොඳ නෑ කියන කතාවක් කියලා නෑ. මම කියලා තියෙන්නේ වීර්ය අනවශ්‍යයි නිවන් දකින්න කියලා. මම වීර්ය නොකර ඉන්න කියන කතාවක් කියලා තියෙනවද? මම කියලා නෑ වීර්ය නොකර ඉන්න කියලා. දැන් අපි අර ධනාත්මක දේ ප්‍රතික්ෂේප කළ සැයින්ම ඍණාත්මක තත්වයට වැටෙන්න එපා. ඒක තමන්ගේ දුර්වලකම. මා වීර්ය නොකර සිටින්නට කියා කියා නැත. වීර්ය අනවශ්‍යයි නිවන් දකින්න කියලා ප්‍රකාශයක් පමණයි කරලා තියෙන්නේ. දැන් ඔක තේරුම් ගන්න බැරි නම් ඔබට ඇත්ත වශයෙන්ම මෝඩ මමනේ. ඔයාලට තේරෙන්නේ නැති දෙයක් කියන එක නේද? ඒ ඔබ ළඟ මෝඩකම තියෙනකම් විතරයි. මෝඩකම නැති වෙච්ච දවසට මම මෝඩයෙක් නෙමෙයි. එනිසා මෝඩකම දුරු කරගන්න. එතකොට හරි. දැන් යමෙක් කිසියම් මානසිකත්වයක් රැක ගන්න ආරක්ෂා කරගන්න උත්සාහ කරගෙන උත්සාහ කරනවා නම් කරමින් සිටිනවා නම් එයා තුල දක්නට තිබෙන්නේ මොනවාද? ඒ තමයි මමත්වය. යම් මානසිකත්වයකට කෑදරයි. ඒ මානසිකත්වය මමයි. ඒ මානසිකත්වය මාරක ගත යුතුයි. යම්කිසි මානසිකත්වයක් මවාගෙන ඒක හඹාගෙන යනවා නම් එතුළු තියෙන්නේ කවරක්ද? ඇලීම. ඒ මානසිකත්වයට මං කැමතියි. දැන් ධර්ම අවබෝධය කියන්නේ මෙයයි කියලා මානසිකත්වයක් හදා ගන්නවා. ඒ හඹා යනවා. එතකොට මේ කෑදරකම දුරු කරන ධර්මය වෙනුවට කෑදරකමක් ධර්මය කියලා හදා ගන්නවා. දැන් මේක නුවණින් තේරුම් ගත යුතු ගැඹුරු දහමක්. එහෙම නැතුව අර ගෙදර ගිහිල්ලා ආයේ උන්න විදියට බඩ ටික කරගෙන ඉන්න එක නෙමෙයි. ඒක තියෙන්නේ කෑදරකමේ පිරිච්ච තැනකනේ. ඇලීම් ගැටීම් වලින් සම්පූර්ණයෙන්ම පිරිච්ච තැනකනේ. එතකොට මෙතන මේ ධර්මයේ ඔස්සේ ඇලීම ගැටීම දුරු කරන්න කිව්වහම ඔබට අනිත් ඒවා ඇලෙන්න ගැටෙන්න කියලා කියන කතාවක් නෙමෙයිනේ. සියලු ඇලීම් ගැටීම් වලින් නිදහස් වීම. කිසිදු මානසිකත්වයකට නොඇලෙන්න. දැන් ධර්ම කරුණු සියල්ලම හොඳ අවබෝධයෙන් තමන් භාවනා කරන මානසිකත්වයට එකතු කරන්න ඕන. ඒකට කියන්නේ ධම්මානුධම්ම ගත ධර්මයට අනුව තමන් හැසිරීම කියන එක. ධර්ම හැසිරීම කියන එක මේ ලේසි කාරණයක් නෙමෙයි. මේ සතුන් නොමර ඉන්න බොරු නොකිය ඉන්න කතාවක් නෙමෙයි. ඒවා පිළිවෙත්නේ. බාහිර ධර්මයේ හැසිරීම කියන එක හරි ගැඹුරු දෙයක්. ඒක බොහොම නුවණැති කෙනෙකුට පමණයි කරන්න පුළුවන්. ඒ ධර්මයේ හැසිරෙන තැන තමයි ධර්ම අවබෝධය කියන එක ඇති කරගන්නේ. ධර්මයේ හැසිරෙන ධර්ම අවබෝධය කියලා එකක් නැහැ. එතකොට ධර්මයේ හැසිරීම කියන්නේ ධර්ම කරුණු සියල්ලට ගැළපෙන විදිහට තමන් ගැළපීම. ධර්ම කරුණු සියල්ලට හරියන්න ගැළපෙනවා. දැන් එක කාරණයක් ගිලලා ඒක ඔස්සේ ගියාම තමන් දෘෂ්ටිගත වෙන්න පුළුවන්. හැබැයි මේ සමස්ත ස්වාමීන් වහන්සේගේ වචන ටික එකට ගලපලා අරගෙන තමන් යොමු වෙනකොට ධර්මයට අනුගත වීමක් සිද්ධ වෙනවා. හැබැයි එක දෙයක් ගිලින්න එපා. මේ සියල්ලගින්ම මනාව සකසන්න ඕන. මානසික දර්ශනය නිවැරදි කර ගැනීම හෙවත් සම්මා දිට්ඨිය. දැක්ම කොහෙද? එහෙ තමයි ඔක්කොම යන්නේ. දැක්මෙන් නෙමෙයි ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. දැන් බලන්න කෝච්චියක ඉස්සරහින්ම දැක්ම තියෙනවා. වාහනයක වැදගත්ම කාරණේ දැක්ම. ඉස්සරහින්ම යන්නේ දැක්ම. නැව ඉස්සරහින්ම යන්නේ දැක්ම. ගුවන් යානය ඉස්සරහින්ම යන්නේ දැක්ම. දැක්ම නැතුව ගමනක් නැහැ. දැක්ම කොහේටද යන්නේ? එහාට. ඒ කියන්නේ තමන් දැක්ම තුලින් අරමුණු කරන්නේ කොතෙන්ටද? එහාට තමයි යන්නේ. දැන් මෙහෙන් පිටත් වෙන ගුවන් යානේ ඉන්දියාවට යනවද, තායිලන්තයට යනවද, බුරුමෙට යනවද කියලා දැක්මක් තියෙනවනේ. ඒ දැක්මට තමයි යන්නේ. වාහනයකත් එහෙමයි. දැක්ම කොහාටද? එහෙ තමයි යන්නේ. දැන් මෙතන ඉන්න පිරිස මෙතනින් පිට වුණාට පස්සේ මේ අයගේ දැක්ම වෙනස්. තම තමන්ගේ ගෙවල් වලට නේ දැක්ම. එක්කෙනෙක් තව දිහාවකට, තව එක්කෙනෙක් තවත් දිහාවකට. දැක්ම කොහාටද යන්නේ? එහාට. හැබැයි දැක්ම එක දිහාවකට යන්නේ එක දිහාවකට වෙන්නේ නෑනේ. නේ? එහෙනම් ඉතින් ගෙවල් මාරු වෙන්න ඕනේ. දැක්ම කොහාටද යන්නේ? එහාට. මේ අධ්‍යාත්මය තුලත් එහෙමයි. ඔබේ දැක්ම කොහාටද යන්නේ? එහාට. දැක්ම නිරෝධද? යන්නේ නිරෝධෙට. දැක්ම පිරිසුදුද? දැක්ම යහපත්ද? යන්නේ එහාට. හැබැයි දැක්ම සංඥාවක් නම් ඒ සංඥාව ඔස්සේ ඒ සංඥාවට තමයි යන්නේ. මෙතන දැක්ම කොහාටද යන්නේ? එහාට. ඒක තමයි දැක්මේ ස්වභාවය. අපි නමුත් මේ දර්ශන අවබෝධ කරගන්නවයි කියලා කියන්නේ මේ දැක්ම කියන එක දුරු කිරීම. දැකීම දුරු කිරීම. ඒ කියන්නේ කොහාටවත් යන්නේ නැහැ. මෙහෙම ගමන් කරලා වැඩක් වෙන්නේ නෑ. තමන් බලාපොරොත්තු වෙන සහනය කියන එක තමන්ට මේ ගමන් කිරීමෙන් ලබා ගන්න බෑ. නතර වීමෙන් මේක ලබා ගන්න පුළුවන්. ඒ නිසා දැක්මකටපත් වෙන්නේ නෑ. එහෙම නැත්නම් අපි දෘෂ්ටිගත වෙන්නේ නෑ. එසේ දෘෂ්ටිගත නොවීම කියලා කියන්නේ දෘෂ්ටි සමනය කර ගැනීම. සමනය වූ කෙනාට මේ දෘෂ්ටියෙන් බලනවායි කියලා මේ ඔළුවේ දාගත්ත දෘෂ්ටියක් නැහැ. ෆොටෝ එකක් නැහැ. අපි හැමෝම බලන්නේ මේ ලෝකේ ෆොටෝ එකක් දාගෙන ෆොටෝ එකක් දිහා බලනවා. රූපයක් දාගෙන රූපෙ දිහා බලනෝ, සංඥාවක් දාගෙන සංඥාව දිහා බලනෝ, වේදනාවක් දාගෙන වේදනාව දිහා බලනෝ. එතකොට මේ ඔළුවේ කිසි දෙයක් දාගෙන බලන්නේ පඤ්ඤා විමුක්ත. තමන්ගේ ප්‍රඥාව කියන එකත් විමුක්ත වෙලා. දැන් ප්‍රඥාව හොඳයි කියලා කිව්වට ඒක ඔරුවක් තමයි. නමුත් ප්‍රඥාවත් විමුක්ත වෙනවා. චේතෝ විමුක්ත වෙලා. කාය විඥාණයෙන් පහළ වෙන තමන් තබාගෙන තියෙන එලාම් එක වදින්න පුළුවන්. සිත යටින් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සිතවිලි තිබ්බට ඒක ගැටලුවක් නෑ. ඒක අපිට අවශ්‍ය කරන සාධාරණ ස්වභාවික දේවල්. ඒ සිතවිලි පහළ වීමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ සිත ඒ කෙරෙහි ගන්න වේදනාවේ යටින් තමන්ගේ ආත්මීය සිතෙහි මමංකාරයෙන් ගන්න ඒ දේ දෙස බලන ආකාරය. සිතුවිලි නැති කර ගැනීම නිවන් දැකීම නෙමෙයි. සිතුවිලි තිබුණා. කාර්ය බහුල දවසක් නම් සිතුවිලි වැඩි. කාර්ය බහුල අඩු නම් සිතුවිලි අඩුයි. සිතයි ඉදුරු කරන්නේ, සිතයි නිරෝධ කරන්නේ, චේතනාවයි නිරුද්ධ කරන්නේ. චේතනාවේ තමයි අපි ඔක්කොම තැම්පත් කරන්නේ, උපාදාන කරලා තියෙන්නේ. චේතනාව දුරු කරන සිතුවිලි තිබුණා. චේතනාව දුරු කරපු සිතුවිලි විතරක් තියෙන කෙනාගේ සිතුවිල්ල විකුණුකාරික වගේ, විකුණු ඉඩමක් වගේ, විකුණු භාණ්ඩයක් වගේ. ඒ දුටුව විතරයි. ආයේ ගෙදර යනන් එන්න කල්පනා කරේ නෑ. අපි විකුණන කාර්යක පාරේ දුටුවා. නතර කරලවත් අහන්න හිතුන්නේ නැහැ කොහෙද යන්නේ, ඕක සර්විස් කළද, වාහනේ හොදට ඕදනවද. ඈ ඒ වාහනේ යන්නේ නෑ. අලුතෙන් තරමේ ලයිසන්ස් කළද කියලාවත් අපි අහන්නේ. ඈ දුටුවා පමණයි. හිඟ මුදලක් එන්න තිබ්බනම් එහෙම දුටුව පමණ නෙමෙයි අරන් එන්නත් ඉඩයි. සම්පූර්ණ මුදල් හම්බෙලා නම් ආයි එක දිහා බලන්නේ. මගේද අරමුණ, මගේ ආත්මයද, මමද අරමුණ, අරමුණ තුල මම ඉන්නවද, මම තුල අරමුණ තියෙනවද. අරමුණ තුල මම ඉන්නවා. ඇයි ඉන්නේ? හේතුවක් තියෙන්න ඕනනේ. අරමුණක් තුල තමන් ඉන්න ඕන. ඇයි ඉන්නේ? මොකටද ඉන්නේ අරමුණක් තුල? නිවීම කියන එක බලාපොරොත්තුවකින් කරගන්න පුළුවන් දෙයක්ද? බලාපොරොත්තු නැතිවීම නිසා ඇතිවෙන දෙයක් නේද නිවන කියන්නේ. බලාපොරොත්තු, ප්‍රාර්ථනා, අපේක්ෂා, ආශාවල් නැතිවීම නිවන මිසක් බලාපොරොත්තු දැවෙනෝනේ නේද? බලාපොරොත්තු කියන්නේ නිවනට හේතුවක් නෙමෙයි. බලාපොරොත්තු කියන්නේ දැවීමට හේතුවක්. මනස තුල බාහිරේ නම් බලාපොරොත්තු මිනිස්සුන්ට තියෙන්න ඕන. බාහිර සාධක දියුණු කරගන්න. අධ්‍යාත්මය තුල බලාපොරොත්තු දැවීමට හේතුවක්, නිවනට හේතුවක් නොවේ. ඒ නිසා බලාපොරොත්තු අවශ්‍ය නැහැ නිවනට. අපි හැදලි කළානේ වීරය අනවශ්‍යයි නිවනට. එතකොට වීරිය පාදක කරගෙන කරන හැමදේම ඒකට ගුණ කරගන්න තමන් දැනගන්න ඕන. පැහැදිලිනේ? එතකොට බලාපොරොත්තු අනවශ්‍යයි. දැන් ආයි බැඳෙන්න කාරණයක් හොයන්නේ නැතුව සියල්ලකින් නිදහස් වෙන විදිය, සියල්ල අත්හරින විදිය හොයන්න ඕන. වීරියෙන් යමක් යටපත් කරගෙන නිහඬව ඉන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ස්වල්ප වූ දෙයක් නම් ලෙහෙසියෙන්ම ඒක යටපත් කරගෙන නිහඬව ඉන්න පුළුවන්. හැබැයි අර ස්වල්ප වූ දේ විශාල වෙනකොට ඒක යටපත් කරගන්න බැරි වෙනවා. මොකද මේ කෙලෙස් වලත් ස්වභාවය, තණ්හාවේ ස්වභාවය මේ වර්ධනය වෙන, පැලවෙන ගතියක් තියෙනවා. නේද? තරහෙත් පැලවෙන ගතියක් තියෙනවානේ. නේද? ඒ තරහ ටික ටික වැඩි වෙනවා. හැමදේම මනසේ පැලවෙන ගතියක් තියෙනවා. ඉතින් අර පැලවෙන ගතිය ගොඩක් සිවුම් නම් යටපත් කරගෙන ඉන්නෝ වීරියෙන් ඒ ටික අවසානයේ වීරියෙන් යටපත් කරන්න බැරි වෙන මට්ටමට එනවා. ඒ නිසා මේ මේක කිසි දෙයක් අර යටපත් කරගෙන මෙහෙම මේ පැල වෙන දෙයක් අර සංගවගෙන ඉන්න එක නෙමෙයි තියෙන්නේ. මනස විවෘත කරන්න ඕන. මනස විවෘත කළා උදාහරින්න ඕන. එතකොට මම මගේ කියන ස්වභාවය නැති වෙනකොට අර සියලු ගැටලු නැහැ. එහෙම නැත්තම් ගාලේ කඩුල්ල අරින්න ඕන. එහෙම නැත්නම් ගුණා ලිහලා දාන්න ඕන. දැන් ගුණා බැඳගෙනනේ ඉන්නේ. හැමෝම ගුණා බැඳගෙන නෙමෙයිද ඉන්නේ? ගුණා බැඳගෙන ඉන්නේ. ඒක තමයි ගුණා කියලා කිව්වම තරහ යන්නේ. ගොන් වැස්සි කිව්වම තරහ යන්නේ. ඇයි ගුණා බැඳගෙන ඉන්නේ? වැස්සි බැඳගෙන ඉන්නේ. කාන්තාව වැස්සි බැඳගෙන ඉන්නේ. පිරිමි අය ගොනා බැඳගෙන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, සමහර අය ඔය කනුවේ බූරුවත් බැඳගෙන ඉන්නවා. ඈ? බූරුවත් බැඳගෙන ඉන්නවා. එතකොට බූරුව කියලා කිව්වම තරහා යනවා. මොකද හේතුව? බූරුව කණුවේ ඉන්නවා. ඒ ඔය බූරුව ලිහපු දාපු කෙනාට කියන්න තේරෙන්නේ, ආ ගොනා මං එයා වික්කා කියන්න ඕනවා. පැස්සි කියලා කිව්වම ආ මං එයා වික්කා. බූරුව එයා විකුණලා ගොඩක් ආ. ඊට පස්සේ බල්ලොත් බඳන් ඉන්නවනේ නේද? බැල්ලියෝ බඳගෙන ඉන්නවා. ඉතින් බල්ලා කියලා කිව්වම කියන්නේ මං ඌ දීලා දැම්මා. මං ගොඩක් කාලයක් ඌ දීලා දාලා. ඒ නිසා මේ ලෝකේ ඉන්නේ බල්ලෝ, බූරුවෝ, වස්සෝ, ඇසියෝ බඳගත් අය. කවුද මම කියන කණුවේ අර සත්තු බඳන් ඉන්නවා. සත්තුන්ගේ ගති ස්වභාවයන් බඳගෙන ඉන්නවා. ඔබතුමියත් එහෙම බඳගෙන ඉන්නේ වැස්සියා. ඒකනේ කියන්නේ ගොන් වැස්සි කියලා නේ. මේ එහෙම බඳගෙන ඉන්න කිව්වහම තරහ යනවා. අපි තුල තියෙනවා සිතුවිලි වල වේගයක්. මේ සිතුවිලි එහෙම නැත්නම් ඒ චේතනා බලයන් පවත්වන බල ශක්තියක් තියෙනවා. ඒ බල ශක්තිය අභිභවායන අතික්‍රමණය කරන ලෝකෝත්තර ශක්තියක් එවත් නොඇලීමේ ශක්තිය කියන එක බුදුහාමුදුරන්ගේ සම්‍යක් දර්ශනයේ ධර්ම බලවේගය කියන එක තමා තුළ ජනිත කරනවා. ඒ ජනිත කළාම අර කෙලෙස් බලය පරයා යන ලෝකෝත්තර බලයක් තමා තුළ සිටිනවා. එතකොට තමන් අර කෙලෙස් මායාව පරාජය කරනවා. ඒ නිසා කෙලෙස් වල බලය, චේතනාවේ බලය අභිභවා යන සම්‍යක් බලයක්, සම්‍යක් වීරයක්, සම්‍යක් ප්‍රඥාවක් තමා තුළ ජනිත කරන්න ඕවමනාමයි. ඒකටයි ධර්ම ශ්‍රවණය කරන්නේ, යෝනිසෝ මනසිකාරය දෙන්නේ ඒකට. පැහැදිලිනේ? මෙවන් සංකීර්ණ ධර්මයක් බුදුරජාණන් වහන්සේ මිනිසෙක් හැටියට තනිව සොයන් ඥාණයෙන්ම පැහැදිලි කරගත්තා කියලා කියන්නේ මේ ලෝකයේ සිටින විශිෂ්ටතම ඥානවන්තයා කියන්න තවත් සාධක අවශ්‍ය නැහැ. මෙහි තලයේ මිනිස්යන් අතර බිහි වුණු අග්‍රඥානය තියෙන්නේ බුදුහාමුදුරුවන්ට. ඒ ඥානයේ අධ්‍යාත්මක සෙවීමක් කරා යොමු කරන්නේ නැතුව භෞතික සෙවීමක් කරා යොමු කළා නම් භෞතික දේද ඉතාම ඉහළින් ලෝකේ නිර්මාණය කරනවා. නමුත් ඒවකට තිබුණේ මිනිසුන්ට අවශ්‍ය කරලා තිබුණේ අධ්‍යාත්මික යුගයක්. ඒ කාලේ හැටියට මිනිසුන්ට අවශ්‍ය කරන පහසුකම් ටික පැවැත්මට අවශ්‍ය කරන ඒ දේවලුත් එක්ක තිබුණා. ඒ වගේම තවත් පැත්තක දරිද්‍රතාවය, ලෙඩ දුක, රෝග පීඩා, අගහිඟකම් තිබුණා. නමුත් අධ්‍යාත්මික සුවය තමයි මේකට ප්‍රතිකර්මය කියලා දුටුවා. නැත්තම් රජකමින් මේකට උත්තරයක් දෙනෝනේ. රජකමින් දෙන්න බෑ, මේක අධ්‍යාත්මිකව දෙන. අද වුණත් මේ සමාජයට තියෙන්නේ අධ්‍යාත්මික දුප්පත්කම. අධ්‍යාත්මික පෝසත්කම ඇති කළා නම් කවදාවත් බිරින්දෑවරු යන්නේ නැහැ පිටරට ගෘහසේවකව හැටියට දරුවන්ට ගෙවල් හදන්න, මාත්‍යයට ඉන්න ගයක් නැහැ කියලා. මොකද කිහිල්ල අත යට හරි ඒ අධ්‍යාත්මික සෝය තුළ ඉන්න පුළුවන්. ඒ අධ්‍යාත්මික ගුණය තිබුණා නම් තමන්ගේ බිරින්දෑවරු, තමන්ගේ සහෝදරිය යවන්නෙත් නැහැ. මොකද එයාට අභිමානයක් පිහිටනවනේ. අභිමානයක් නැති තැන තමයි වහල් සේවයට මනස හැදෙන්නේ. කෙනෙක් ළඟ වහල් සේවාවක් කරන්න මනස හැදෙන්නේ අධ්‍යාත්මික අභිමානය කියන එක නැතුව ගියාම. ඉතින් ඒක දහම් පාසලෙන් වගේ අපිට කලා ටික ටික, මොකද පාපිස්සක් වගේ වෙන්න, ලද දෙයින් සතුටු වෙන්න, කියන දේ හරියට අහන්න, එහෙමනේ අපිට ඉගැන්නේ. එහෙම ඉගැන්වුවාම මිනිස්සු නිවට නියාලු මිනිස්සු බවට පත් වෙනවා. එහෙම නෙමෙයි ඔබ බෞද්ධයෙක් කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒකයි ඇත්ත. ඔබ බෞද්ධයෙක් වීම අනිත් සියලුම මිත්‍යා දෘෂ්ටික ආගම් වලට වඩා ප්‍රබල ඉහළින් දර්ශනයක් තියෙන දෙයක්. ඒ ගැන ඔබ ආඩම්බර වෙන්න, ඒ ගැන අවබෝධ කරගන්න කියන ස්වභාවල් කියලා දුන්නේ නැහැ කියනවා. ඒ නිසා මේ අනිත් ආගම් වල උගන්වන්නේ මේ තමන්ගේ ආගමේ කෙනෙකුටම තමන් මෛත්‍රී කරන්න. මේ ආගමේ කෙනෙක් ඒ ආගමේ කෙනෙකුටම වෛර නොකරයි, ක්‍රෝධ නොකරයි, ඊර්ෂ්‍යා නොකරයි කියලා දෙන්නේ. අනිත් කෙනාට කවන්නෑ කියන එකනේ වක්‍රානුකූලව කියන්නේ. නමුත් බෞද්ධයාට එහෙම නෙමෙයි උගන්වලා තියෙන්නේ. මේ හැමෝටම සියලු සත්වයන්ටම කියලා. ඒක මෝඩයි. ඒක මෝඩයි. මේ සියලු සත්වයන්ටම නිදුක් නිරෝගී සුවපත් භාවයක් ලැබුණාම මේ ලෝකේට මහා අහිතකර තත්වයක් ඇති වෙනවා. දැන් හොඳ මිනිස්සෙකුට ඒක ලැබුණාම හොඳයි. ඕක ත්‍රස්තවාදී නායකයන්ට හම්බුණාම ඒක මහා අපරාධයක් නේ. ඒ වගේ පුජ්‍යලයට මේ බොහෝ කල් පවතිවා කියලා හිතනවනේ ඒක වැරදි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය මේ ඔය කතාව නෙමෙයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන් මේ සසර දුකින් නිදහස් වේවා. ඉතින් අපි උත්සාහ කරන්න ඕන බෞද්ධයෙක් නොවිච්ච කෙනෙක් බෞද්ධයෙක් කරගන්න. සම්මා දිට්ඨිය නොපිහිටි කෙනෙක් සම්මා දිට්ඨික කරන්න මිසක් මිත්‍යා දෘෂ්ටියට උදව් කරන්න නෙමෙයි. දැන් අපේ දේශපාලන මහත්තුරු එහෙම මේ බෞද්ධාගමට උදව් කරනවටත් වඩා විශේෂයෙන් මේ රටේදී අර මිත්‍යා දෘෂ්ටික වර්ධනය කරන්න, ඒකට අවශ්‍ය කරන දේවල් දියුණු කරගන්න උදව් කරනවා. ඒ පාපයෙන් යොවුන් මේ මිත්‍යා දෘෂ්ටික වෙච්ච අයට සිදුවෙන හානියයි, අනාගතේ රටට එන හානියයි, ඔක්කොගේම පාප කර්මයේ දේශපාලකයා අරගෙන ඒ දේශපාලකයා අවීචී මහ නරකයට යනවා බුදුවරු දහහක් උපදිනවා. මොකද හේතුව? මිත්‍යා දෘෂ්ටියට උදව් කිරීමේ වරදට. ඒ නිසා මිත්‍යා දෘෂ්ටියට උදව් කරන්න හොඳ නැහැ මොනම විදියකින්වත්. සායෝගය දෙන්න හොඳ නැහැ. සම්මා දිට්ඨිය උදසායි උපකාර කළ යුත්තේ. සම්මා දිට්ඨික වෙනව නම් තමයි මේ මනුස්සයට ඒ උපකාරය කළ යුත්තේ. ඒකනේ කියන්නේ දානය යහපත උදෙසායි දානය දෙන්නේ. ඒකයි දෝ. දැන් අපේ උපාසකම්මල හරක් නිදහස් කරන සියලු දෙනාම පාප කර්ම රාශියක් රැස් කරගන්නෝ එක පැත්තකින් නෙමේ තව දහ පැත්තකින් විතර. එකක් මස් කඩ ව්‍යාප්ත කිරීමට සහයෝගය දීමේ පාප කර්මය. තව හරක් පස් දිනක් පමණ ගැනීමට මුදල් ඔහුට ලබා දීමේ පාප කර්මය. ඒ තුලින් මිත්‍යා දෘෂ්ටිය පෝෂණය වීමේ පාප කර්මය. ඒ නිසා තව තවත් හරක් ඝාතනයේ විහිමේ පාප කර්මය. පාපයට රුකුල් දීමක් හරක් නිදහස් කිරීමෙන් සිද්ධ වෙයි. තේරෙනවනේ? ඒ නිසා මතක තියාගන්න, ඊට පස්සේ කිසිම හරකෙන් නිදහස් කරගන්න රත පාක්ක් දෙන්න හොඳ නැහැ. හරක් නිදහස් වෙනොත් මං හරි කැමතියි. නමුත් ඕකේ වෙන්නේ හරක් නිදහස් වෙන එක නෙමෙයි, පාපය තව වැඩි වෙන එක. පාපයට රුකුල් දෙන එක. ඔය සප්පෝය කිට්ට වෙනකොට හරක් හොරකම් වැඩි වෙන්නේ ඇයි? අපි උපාසකම්මල හරක් නිදහස් කරනවා. මෙන්න මේ පලාදේ මම මේ හිටපු හරක්. මේ සප්පෝය දවසට කලින් දවසේ ඇවිල්ලා ලොරි ඇවිල්ලා කැටි වලින් මන්න වලින් ගහලා අර හත්තු පටවගෙන ගියා. හොර හරක්. ඇයි එහෙම කරන්න පෙළඹෙන්නේ? අපේ අය මේ මුදල් දෙදී මිත්‍යා දෘෂ්ටික ආගම්, මිත්‍යා දෘෂ්ටික පුජ්‍යලයෝ, මිත්‍යා දෘෂ්ටික පරපුර පෝෂණය කරනවා. කෝටි කී සියයක් වැය කරනවද? ඒකෙන් අපේ අහිංසක බෞද්ධ පවුල් කොච්චර සංවර්ධනය කරන්න, දියුණු කරන්න, ඒගොල්ලන්ගේ යහපත උදෙසා වේදම් කරන්න පුළුවන්ද? මහා පාප කර්ම. පැහැදිලිවම පින්කම් කියලා බහුතරයක් කරන්නේ ගොංකම්. කාලේන දානන්දේදි කිව්වම අපි අය මේ 12ට කලින් දන් දෙන්න පටන් ගන්න. එහෙම නෙමෙයි, කාලෝචිතව මිනිස්සුන්ට අවශ්‍ය කරන යහපත කරන්න. ඒ අතරනු ධර්ම දානය තමයි ඉහළින්ම අංක එකෙන්ම කරන්න ඕන දේ. ධර්ම දානය කියන්නේ සද්ධර්මය. අයිසින් කේක් එක කන්න මේ හිනිල උතුම් සද්ධර්මයේ අවබෝධයෙන් දේශනා කරපු පොතක් දෙන්න, සීඩී එකක් දෙන්න අහන්න. බලන් ටික කාලයක් ගියාට පස්සේ ඔක ස්තුති කරන්නේ නැද්ද කියලා? ඔය කේක් කිඩිය ගිනිච්චට ස්තුති කරනවද? කරන්නේ නැහැ. ඉතින් තමනු ධර්ම දානය ලබන්න කරනව නම් පින්කමක් අර්ථාන්විත ලෙස එහින් ඒ තුලින් අර්ථයෙන් අර්ථය ගොඩනගෙන ආකාරය දෙස බලලා ඒ දේ කරන්න. ඒ නිර්ාර්ථකාමී විදිය දෙයක් කරන්න එපා. තේරෙනවද? දැන් අපි මේ ධර්මශාලාව හදා දීම අර්ථකාමී දෙයක්. අර්ථයෙන් අර්ථය ගොඩනගෙන මට ප්‍රයෝජනයක් වෙන දෙයක් නෙමෙයි මේක. මේක ඇත්තෙම මේකේ ප්‍රයෝජනේ තියෙන ඔබට. මට තියෙන්නේ අතු ගන්න. පිරිසුදු කරන්න, ආරක්ෂා කරන්න, නඩත්තු කරන්න. මේකේ ප්‍රයෝජනේ ලබන්නේ ඔබ. දැන් මට පැත්තකට ගිහිල්ලා කැලේකට ගිහිල්ලා පාඩුවේ ඉන්නේ අතිශයින්ම සපදායි, සුවදායි. මේ පෙට්‍රෝල් පුච්චගෙන වැඩි මහන්සියක් තමයි මේ කරන්නේ. මේවා මේ ධර්මයේ අනිත් අයට බෙදා හදා දෙන්න. නැත්නම් අපේ ගොඩක් භාවනා මධ්‍යස්ථාන ආරණ්‍ය සේනාසන තියෙනවා. කෑම, බීම, ඉඳුම්, හිටුම්, බෙහෙත්, හේත් කිසිම අඩුපාඩුවක් නැහැ. පාඩුවේ කුටියට වෙලා ඉන්න පුළුවන්. ඈ එසේ සිටීම තව කෙනෙකු අගය කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒක තමන්ගේ මෙහෙවර විතරයි. තමන්ගේ මෙහෙවර විතරයි. අනිත් අයට කිසිම ලෝකයේ හිත පිණිස වැඩදාය පිණිස බලපවත්වන්නේ නැහැ. ඒ නිසා හිතාය අනුකම්පාය කියන ගුණයක් තියෙන පැය ලෝකෙට නේද? මේ හිඳු මහරහතන් වහන්සේත් වැඩම කළා නේද? හිත පිණිස අනුකම්පා පිණිස වැඩම කළා කියන කතා කරා. ඒ නිසා මේ ධර්මයේ අනුකම්පා පිණිස ලබා දීම කරන්නේ. ඒ වගේම සතුරෙකුට කවදාවත් මේ ධර්මය ලබා දෙන්න එපා. හොඳම වැඩේ තමයි සතුරෙකුට මේ ධර්මය ලබා නොදී සිටීම. මොකද ඌ අපාය යනවනේ එතකොට. ඒක හරි හොඳ වැඩක් නේද? හතුරෙකුට ධර්මය කියා දෙන්න එපා. අතිශයින් මිතුරන්ටම මේ ධර්මය කියා දෙන්න. සතුරෙකුට තමා දැන් මේ ධර්මයේ විශේෂයෙන් සතුරෙක් කියනකින් මම අදහස් කරේ ධර්මයට නිග්‍රහ කරන අය. ධර්මය පිළිගන්නේ නැති අය. බුදුහාමුදුරුවන්ට නිග්‍රහ කරන අය ඉන්නවනේ. ඒ අයට ධර්මය දෙන්න එපා. මොකද හේතුව ඔහුට ඒ යන්න ඕන දිහාවට යන්නම දෙන්න ඕන. දැන් දේවදත්ත ඒකනේ. එයා වැඩි හදන්න කියන්නේ යන්න දිහාටම පලයක්. ඒක අපිට ඉන්න මිතුරු පිරිසක් ඉන්නවා. ඒ මිතුරෙකුට ලබා දෙන දහයාදයක් හැටියට ත්‍යාගයක් හැටියට මේ ලබා දෙන්න පුළුවන්. ඒතකොට හතුරෙකුට දෙන්න එපා කිව්වහම හිතෙන්න පුළුවන් ඒක හරි කුහක ගතියක් නේද කියලා. නැහැ. පිස්සු බල්ලන්ට කෑම දෙන්න ගියාම ඌ අතහපා කනවා. අපිත් විනසෙනවා මිනිහත් ඒ සතත් වෙනසෙනවා. තේරෙනවද? දැන් ඕක මම කියපු කතාවක් නෙමෙයි. ඕක බුදුහාමුදුරුවෝ කියපු කතාව. ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. ආනන්ද හාමුදුරුවෝ අහනවා ඔබ වහන්සේ මහා කාරුණිකද? බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් මම මහා කාරුණිකයි. කටට උත්තරේ අරගෙන ඇහුව ප්‍රශ්නේ මොකක්ද ඇහුව? එහෙනම් මොකද ඔබ වහන්සේ චුන්ද සූකරට බණ කියන්නේ යන්නේ නැත්තේ? මේ අල්ලපුවට අර ඌරු මරන මිනිස්සේ හම්බෙන්නේ යන්නේ නැත්තේ ඇයි? එයාව මේ සංශෝධනය කරන්නේ නැත්තේ ඇයි? ඊට පස්සේ කියනවා ආනන්දේ මම මහා කාරුණික නිසා තමයි චුන්ද සූකරට බණ කියන්නේ නැත්තේ. එතකොට අහනවා ඒ ඇයි? නෑ ආනන්දේ මම දන්නවා. ඔතෙන්ට ගියාම ওই මිනිස්සයට යන්න තියෙන්නේ මේ එක බුද්ධාන්තරයයි අපායේ. ඔක බුද්ධාන්තර ගණනාවකට දික් වෙනව මම ඔතෙන්ට ගියොත් ඒක ඕක. හේතුව ওই මිනිස්සයා ධර්මයට නිග්‍රහ කරන, බුදුන්ට නිග්‍රහ කරන, සංඝයාට නිග්‍රහ කරන ওই මිනිස්සයා මට මන්නේ දික් කළා. අපාය 10ක් වැඩි කර ගන්න. ඉතින් මම ඇතෙන්ට ගිහලා අපාය 10ක් වැඩි කරන්න ඕනේ නැහැ. අන්න ඒ හේතුවෙන් තමයි මම ඔබට කියන්නේ දුෂ්ට මිනිසාට, නිග්‍රහ කරන මිනිසාට, මිත්‍යා දෘෂ්ටිකයාට, අධර්මිෂ්ඨයාට මේ ධර්මය දෙන්න එපා කියන්නේ. ඒ මොකද? අනුමනුස්සයා අපාය ඩබල් කර ගන්නවා. තේරුණානේ? ඒක අනුකම්පා පිණිස කරන දෙයක්. ඒ නිසා කාගෙවත් අපාය ඩබල් කරන්න එපා. දැන් දරුවන්ගේ උනත් දරුවන්ට කෑ ගහන දරුවන්ගේ බැනුම් අහන විදිහට අම්මලා වැඩ කරන්න එපා. මොකද හේතුව ඒ මිනිස්සයා ඒ නොදන්න කමට හරි කෑ ගැසීමෙන් අපාය ඩබල් වෙනවනේ. දැන් අර පහුගිය කාලේ අර අම්ම කෙනෙකුට මන්නෙන් ගහලා නේද? ඉතින් ඒ මන්නෙන් ගහන මට්ටමට ඒ වගේ මෝඩ ක්‍රියාවල් වලට යන්න හොඳ නෑ. දරුවේ මන්ද මානසික මට්ටමින් ඉන්නවනම් ඒක තේරුම් ගන්න ඕන. කොහොමත් අවියක් ආයුධයක් තියෙන වෙලාවට කෙනෙක් ළඟට කිට්ටු වෙන්න හොඳ නෑ. නේද? දැන් හාමුදුරු කෙනෙක් වුණත් කොස්සක් ඉදලා තියෙන වෙලාවටවත් වදින්න එපා කියලා කියනවා. මොකද හේතුව ගහලා දැම්මොත් ඒ වැඩක් කර කර ඉදි වදින්න එපා කියලා කියනවා. ඒව තමයි. කියන්න බැරි පාද්දෙද්දි ඩෝංග ගලැල්ල දැම්මොත් ඒ නිසා ඒ වදින්න එපා කියලා කියනවා. ඉතින් මේ ඒ ගමන බිමනක් යනකොට අර දන්න ආචාර කරන විදියක් තියෙනවා. මෙහෙම ඇවිදගෙන යන්ති මේ ටොක් ගාලා බිම වැටිලා දන ගහලා වඳින්න එපා. මොකද බෙල්ල පෑගුණොත් එහෙම. කාන්න කියන්නේ. දැන් මට එහෙම වෙලා තියෙන දවසක් මම කොන්ද උඩින් පැල්ල බේරුනේ. මේ යද්දි මේ කෙනෙක් එක්ක කතා කරලා මම යන්න බලනකොට මේ වැඳලා මෙතන. තවට බිල්ල බෑගිරව. එහෙම නෙමෙයි ගමනක් යද්දි තමන්ට ආචාරයේ බාධාමක් වෙන්නේ නැති වෙන්න කරන්න ඕනේ. දැන් අපිත් අර වඳින්දි ඒක නොතකා ගියහම ඒකත් ප්‍රශ්නයක්. බෙල්ල පෑගුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා තමන්ගේ ආචාර්යය තවත් කෙනෙකුට මේ ගෞරව මේ අපහසුයක් නැති වෙන විදිහට පවත්වන්න ඕන කියන අවස්ථාවක් තියෙනවා. ඒකයි වැදගත් කාරණේ. ඉතින් ඔන්න ඔහොමයි මේ කාරුණික ධර්මයේ කියන එක පැවතගෙන යන්නේ. ඉතින් තමන්ට උපකාරක කෙනෙක් නම් තමන්ට වෙන දෙයක් නැහැ. දැන් ඔබ මතක් කරොත් එහෙම ඔබට ජීවිතේ වඩා උපකාරක වෙච්ච අය මතක් වෙනවා ඇති. අනේ මෙයාට මම කොහොම හරි මේ ධර්මය අවබෝධ කරවලා දෙන්න ඕන කියලා දැන. හැබැයි ඒ ඔක්කොම චේතනාවත් ඒක යටපත් කරගන්න මම මේක ඔක්කොටම කලින් අවබෝධ කරගන්න ඕන. ඉතින් අර අයට පණිවිඩයක් දෙන්න ඒක හොඳයි. පණිවිඩයක් දීලා මෙහෙම කරන්න ඕන. තමන් ගිහිල්ලම බණ කියන්න අදහසක් නැහැනේ තමන්ට. ඒ නිසා යැත්තු පණිවිඩයක් දීලා මුණගස්සන්න ඕන. නමුත් ඒකම ඊට වඩා ඉහළින් මම මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන, අවබෝධ කරගන්න ඕන කියන தත්ත්වේ තමන් ඉන්න ඕන. මේක සංකල්පයක් නෙමේ, පදනමක් නෙමේ, දෘෂ්ටියක් නෙමේ, නිකං ඉඳීමක් නෙමේ, සිතුවිලි නැතුව ඉඳීමක් නෙමේ. දැන් මේක සමහර අය මේ පුරෝකතනයක් හදාගෙන තියෙන්නේ මේ ඔව් මේක මේ වගේ දර්ශනයක් කියලා. එහෙම මට දර්ශනයක් නැත. එයයි මාගේ දර්ශනය. ඈ මා කිසිවක් කතා නොකරයි. ඒ නිසා ඒක තමයි මගේ කතාව. මට කිසිම චින්තනයක් නැත. එයයි මගේ චින්තනය. මට කිසිම දෘෂ්ටියක් නැත. එයයි මගේ දෘෂ්ටිය. මට කිසිම මාර්ගයක් නැත. එයයි මගේ මාර්ගය. මා කිසිම තැනක පිහිටා නැත. එය තමයි මාගේ පිහිටීම. ධර්මය සංඥාවෙන් ප්‍රගුණ කරන්න බෑ. ඒක මහා අසිරිමත් සබාධමක් මිස සංඥාවෙන් ප්‍රගුණ කරන්න බෑ. සංඥාව ප්‍රගුණ කරන්නේ මම ඉන්න ඕන මෙන්න මෙහෙම. ඒකනේ සංඥාව. මම මෙහෙවන්න ඕන මෙහෙම. ඒ නිසා වචන සියල්ල බොරු කියන එකේ පැතුරුණු අදහස හරියටම දැනගන්නේ ධර්ම අවබෝධයත් එක්ක. මේ වචනයකින් හැම මොහොතකම ගොඩනගන්නේ සංකල්ප හා දෘෂ්ටි. සියලු ආගම්වල පොත්වලින් ගොඩනගා ඇත්තේ දෘෂ්ටි. මම නෙමේ කියන්නේ, කවුද එක්කෙනෙක් කියලා තියෙන ඉතිහාසයේ එහෙමයි. තේරුණානේ? දැන් මම මේ ගොඩනගන්නේ දෘෂ්ටි. පැහැදිලිනේ? ඒක කියන එක තමයි මා තුළ තියෙන වෙනස. ඒ වෙනයි ඔක කියන්නේ නෑනේ. තමන් දෘෂ්ටි ගොඩනගලා ඒ දෘෂ්ටි පදිංචි කරගන්න, ඒක ස්ථාවර කරගන්න, ඒව අල්ලගන්න කියනෝනේ. ඉතින් අපි මෙහෙදි පැහැදිලි කරනවා සමස්තය දෘෂ්ටි අතර මා මේ ගොඩනගන්නේද දෘෂ්ටියට දහසු නොවන්න. අර දෘෂ්ටි වලටත් අසු නොවන්න, මේ දෘෂ්ටියටත් හසු නොවන්න. එවිටයි ඔබ සම්මාදිට්ඨියට පිවිසෙන්නේ. ඒ ඕක ඔළුවට හොඳට දාගෙන හොඳට තමන්ට හැකියාව තියෙන්න ඕන. පතාට එකට සිඳුවා බොන්න නේද? ඒගොල්ලෝ තමයි අපි අර පාවිච්චි කරන්න නැතුව ගන්න අටුවේ තියපු මොලේ. පාවිච්චියට ගන්න හැකියාව ලැබෙන්නේ. ඔය මහ මොලේ තියෙන අටුවේ. අටුවේ තියෙන පාවිච්චියට ගන්න තියෙන්නේ. පසෝ ප්‍රයෝජනයට ගැනීම සඳහා තමයි අටුවේ තියෙන්නේ. නරක වෙන්නේ නැහැනේ. ඔය කොස් ඇට, අර ඇට, මේ ඇට, ඉතුරු වෙන ඒවා, හාල් වී ඔක්කොම දාන බුල්ලු ගහන්නෙත් නැහැ, මුකුත් වෙන්නේ නැහැ. අටුව. දැන් ඔහොම අටුවක් නැහැ ගෙවල් වල. නේද? කොටුවකුත් නැහැ, අටුවකුත් නැහැ, මුකුත් නැහැ ගෙවල් වල. ඒ නිසා අටුව තියන්න එපා. ප්‍රයෝජනෙට ගන්න. විමර්ශන. මේ ධර්මයෙන් පටු අදහස් වලට යන්න බ සබස්තය තේරුම් ගන්න. මොකද්ද මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්න කියන එක බලනවා. يعني අරමුණකට නොඇති විමසනවා. දෘෂ්ටියකට නොඇති විමසනවා. ඒ විට ඔබ දෘෂ්ටිගත ගවේෂකයෙකු බවට පත් වෙන්නේ නැහැ. දැන් දෘෂ්ටිගත ගවේෂකයෙකු බවට නිවන කියන්නේ මෙයයි කියලා ඊට සමාන්තර දෙයක් හොයන්න ගියොත් හොයන්න බෑ. ඈ ස්වර්ගය කියන්නේ මෙයයි මීට සමාන්තර දෙයක් හොයන්න ගියොත් යන්න බෑ. හරි ඒක මිනිස්සෙක් කියලා තියෙන කිසිවෙකුට ස්වර්ගයට යන්න නොහැකි. ඒකට හේතුව ඔවුන් ලිපිනිය නොදන්නා බැවි. ඇඩ්‍රස් නොදන්න ස්වර්ගය ප්‍රාර්ථනා කරන මිනිස්සු. තියෙන තැන කොහෙද කියලාව දන්නේ නැහැ. ඒකයි වැඩේ. තියෙන තැන කොහෙද කියලා හොම දන්නේ නැහැ. එනිසා ඇඩ්‍රස් නොදන්න නිවනකට, ඇඩ්‍රස් නොදන්න ස්වර්ගයකට යන්න එපා. දැන් විනායට තියෙන බ්‍රහ්ම ලෝක විතරයි. සමහර අයට තියෙන දිව්‍ය ලෝක විතරයි. හැබැයි අපි අයට බ්‍රහ්ම ලෝකක් තියෙනවා, දිව්‍ය ලෝකක් තියෙනවා, නිවනක් තියෙනවා. මේ ඔක්කොම මොනවද? අපට මවල දීලා තියෙනවා. ඊට පස්සේ හයක් තියෙනවා, තියෙනවා, තියෙනවා කියනවා. තාම ඉතින් ඔය කැමරා ගන්නෝනේ අප්‍රමාණව කොහොමදක්වත් පේන්නේ. බ්‍රහ්ම ලෝක මෙච්චර මෙච්චර උඩින් තියෙනවායි කියලා කියනකෝ එකක්වත් අහුවෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේ බ්‍රාහ්මණ කියන්නේ සංකල්පයක්, බ්‍රහ්මයා කියන්නේ සංකල්පයක් බව. අපේ අය කොහොම හරි බ්‍රහ්මයා කියලා කෙනෙක් ඉන්නවා. ගටිකාර බ්‍රහ්මයා පූජා කරා කියන ගටිකාර බ්‍රහ්මයා කියන්නේ ඇඳුම් මහන මිනිස්සෙක්. ඒ පළාතේදී බුදුහාමුදුරන්ට ඇඳුමක් දුන්නා. බ්‍රාහ්මණ වංශිකේ මේ බුදු ගැන සලකලා නෙමේ, සුද්ධෝදන රජතුමාගේ පුතා රාජකුමාරයා. මෙයා හිතවත් කරගත්තොත්, මිත්‍ර කරගත්තොත් හොඳයි. මේ මිනිස්සයා එකාතකින් අහිංසක පූජනීයත්වයක් නිසා. ඉතින් එදා දැකපු දේවල් අද මිනිස්සු මනක් කල්පිත කරලා මිත්‍යාවෙන් මිත්‍යාවට ගමන් කරන ස්වභාවයක් තියෙනවා. බුද්ධ ගෞරවයේ තියෙන්න ඕන ඒවා වෙනුවෙන් යම් යම් පිළිවෙත් පූජාවල් තියෙනවා. නමුත් ඒවා තුළින් කිසිවිටක අන්ධ නොවිය යුතුයි. මල් පූජා කළ යුතුමයි, නමුත් අන්ධ නොවිය යුතුයි. හඳුන් කූරු පූජා කළ යුතුයි, හඳුන් කූරු වලින් අන්ධ නොවිය යුතුයි. පහන් පූජා කළ යුතුයි, පහන් වලින් අන්ධ නොවිය යුතුයි. පහන් වලින් ආලෝකය ලැබිය යුතුයි. ආහාර පාන පූජා කළ යුතුයි, ආහාර වලින් අන්ධ නොවිය යුතුයි. ඕනම දෙයක් කරන්න පුළුවන් අන්ධ භාවයකින් හා විද්‍යාත්මක භාවයකින් කරන්න පුළුවන් ඕනම දෙයක්. ඈ කෑමක් වුණත් ආහාරය පිණිස ගන්නත් පුළුවන්, කෑදරකමට කන්නත් පුළුවන්. මුදල් හදල් හම්බ කිරීම වුණත් කෑදරකමට කරන්නත් පුළුවන්, අවශ්‍යතා පූර්ණත්වයේ කිරීමේ තමගේ කුසලතාවයෙන් ඉස්සරහට යන්නත් පුළුවන්. ඒක තියෙනවා ධර්මානුකූල පදනමක්. අදිෂ්ඨානයන් මත ගමන් කළ යුතුයි, දෙලොවම දිනිය යුතුයි, සාර්ථක විය යුතුයි. අපේ මේ තියෙන මෝඩ උත්සව ටිකයි, මෝඩ පහේ දන් ටිකයි අයින් කරාම සෑහෙන මුදලක් ඉතුරුයි. ඒ කියන්නේ අවශ්‍ය තැනට අවශ්‍ය විදියට අදාළ විදියට කළ යුතු දෙයක් කිරීමට පසුබ නොබැසිය යුතුයි. ඒක පමණින් උපරිමයෙන් කළ යුතුයි. දැන් මට වුණත් දානේ ගහ මරාගෙන පෙරලගෙන පොරකාගෙන යුද්ධ කරගෙන කවුරු හරි දානේ දෙන්න ඕනේ නෑනේ. නේද? ඒකේ හිස් බවක් තියෙනවනම් අවශ්‍යතාවයක් තියෙනවනම් ඉතින්ටි සැලකිල්ලක් කරන්න ඕනේ. මේක එහෙම දැන් දායකයෝ කොච්චර දානේ දෙත්ත පෙළඹිලාද කියනවනම් හාමුදුරුවොත් එක්ක තරහ වෙනවා දානෙට නොසිටියෝ. ඒ කියන්නේ දානේ වටිනව හාමුදුරුවන්ටත් වඩා. හැදෙන්නේ අරගෙන ඇවිල්ලා මෙන්න හදන් ආවා ඔබ කාපිය අපිට දිව්‍ය ලෝකේ යන්න. ගෙනල්ලා කනකම් බලන් ඉන්න හරියට කනවා. හා හා හා හරි හරි කනවා. හරි මොකද මට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් ඔයා කන තරමට මං දිව්‍ය ලෝකේ යන්න. හයාගලතරවල වදී ලෝ කියන. ඒ නිසා බොහෝම තරුණු සිතින් අවබෝධාත්මක සිතින් මේ ධර්මයේ තුලින් ගොඩ නැගෙන්න ඕන සද්ධර්ම ශ්‍රවණය අතිශය වැදගත් කාරණා. කල්යාණ මිත්‍රත්වයේ අතිශය වැදගත් කාරණා. කල්යාණ මිත්‍රත්වයකින් තොරව කොච්චර හඬ ඇහුණත් වැඩක් නැහැ. ඒවයි තියෙන මිහිර තාල පමණයි සහ වචන පමණයි. අර හිතන්න දෙයක්ම දෙන්නේ නැතුව කතන්දරේ කියාගෙන කියාගෙන යනවා. Taman දැනගත්ත විදියටයි පොතේ තියෙන විදියටයි කියාගෙන යනවා. කියාගෙන යනකොට ඉතින් හිතන්න දෙයක් නැහැ නේ. මෙන්න මෙහෙම බලාගෙන ඉන්නවා. දැන් ඔය ලොකු දේශකයන්ගේ බණ දිහා මම බලන් ඉඳලා තියෙනවා. මෙහෙම බලන් ඉන්නවා. තනි කර හිස් මෝඩෙක් ඉන්නේ එතන. ඈ ඔය බලන් ඉන්න. Taman මුකුත් කරන්න දෙයක් නැහැ. මෙහෙම ඔලුව වනන විතරයි දැන් බෙල්ල අමාරු හැදෙන එක විතරයි ටික කාලයක් ගියා හොඳේ වෙන්නේ. දැන් අපේ වැඩසටහන් වලදී අපි දක්වන සුවිශේෂත්වය තමයි මොලේ පොඩි අමාරුවකුත් එනවා පොඩ්ඩක් ඔලුවේ කැක්කමකුත් එනවා. හේතුව අපි මොලේට වැඩ දීලා තියෙනවා. ඈ විමර්ශනයේට සම්මර්ෂණයට ඉඩ දීලා තියෙනවා. ඉඩ තීලම තමයි මේ දේශනේ පැවැත්වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිවන හොයාගන්න ඉඩ තියලා ඉන්නේ. දැක්කේ ප්‍රශ්නයි උත්තරයි දෙකම දීපු ස්වභාවයක් නැහැ. ඉතින් අපේ සාහිඳාන්තේලා ඉතින් පොතේ ලියලා තිනවනේ ප්‍රශ්නෙත් තියෙනවා උත්තරෙත් තියෙනවා. මානවකයාගෙන් අහපු ප්‍රශ්නෙත් තියෙනවා මානවකයා දීපු උත්තරෙත් තියෙනවා. ඉතින් ප්‍රශ්නයි උත්තරයි බලන මිනිස්සුන්ගේ මොළේ වර්ධනය වෙනවා. දැන් ළමයින්ට ඔක්කොම ගණනෝයි පිළිතුරුයි තියෙන පොතක් දෙන්න බලන්න. ඒ ළමයා ගණිතඥයෙක් වෙනවද? ගණිතඥයෙක් වෙන්නේ ගණන් හදන්න පුළුවන් මිනිස්සෙක් නේ. ඒ ළමයට ගණන හදාගන්න ක්‍රමයේ උගන්වනවා මිසක් එහෙම නැතුව ගණනයි උත්තරේ දෙකම දෙන්නේ නැහැ. ඈ අපි උත්තරේ අවසානයේ යාතුලින් මතුවෙන්නේ ඉඩ හරිනවා මිසක් අපි පුළුවන් තරම් එයාට කියලා දෙන්නේ ගාන. එයා තුලින් තමයි එයා උත්තරේ ගන්න ඕනේ. ඒ නිසා මේ කිසිදු කෙනෙකුට උත්තරේ හම්බෙන්නේ නැහැ. උත්තරේ ඔබ තුලින් ඔබ මතු කර ගන්න ඕන. ඒ උත්තරේ මතු කර ගන්න අවශ්‍ය කරන මාර්ග උපදේශණය පමණයි. නැඩුවලි වල විතරයි මේ තියෙන්නේ. ඒ නිසා අපි හැම කවදාවත් නිවන ගැන කතා කරලා නැහැ. හැමදාම කතා කරන්නේ නිවන් මඟ පිළිබඳව. නිවන ගැන කතාවක් නැහැ. නිවන ගැන කාටවත් කතා කරන්නත් බෑ. අවබෝධ කරගත්ත කෙනා වුණත් කතා කරන්නේ නිවන් මඟ ගැන. මොකද නිවන ගැන කතා කරලා වැඩක් නැහැ. අග්නිත් එක නිවන වචන වලින් නිර්වචනය කරන්න බැරි දෙයක්. මොකද සංඥා විරහිත නාම රූප දෙක නැති සලායතන නැති ඉන්ද්‍රිය ගෝචර නැති ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැති නිර්වාණය ඉන්ද්‍රිය ගෝචර සහ නාම රූප වලින් යුක්ත මේ නාම මාත්‍රික වාචික ස්වභාවයකින් විග්‍රහයක් කළොත් ඒක තමයි ලෝකේ තියෙන පට්ටපල්ම බොරුව ලොකුම වැරද්ද සහ අඩුව. එකක් කරන්න බෑ අනිතක කරන්නේ. කරන්න නැත්තේත් කරන්න බැරි නිසා. එවනේ දු මේ හිතාමතා නොකරන ඉන්නවා නෙමෙයි. අනිත් එක එහෙම කළත් වැඩක් නැහැ. මොකද උත්තරේ දීලා වැඩක් නැහැ. ගාන හදාගන්න දන්නේ නැති ළමයෙකුට. තේරෙනවද? මොකද යා දැන් ඒ උත්තරේ දැන් ළමයෙක් අහනවා. ගෙන් උත්තරේ කියනවා. ගුරුවරයා අහුවාම උත්තරේ කියද කියලා උත්තරේ කියනවා. ඊට පස්සේ ගුරුවරයා හැමින් සැරේ අහන පුතා කොහොමද ඒ උත්තරේ ඔයා මතු කරගත්තේ? ආ දන්නේ නැහැ. එතකොට කියනවා පුතා ඔයා ගාන හදන්න දන්නේ නැහැ නේ. උත්තරේ කවුද කියලා දන්නේ? අම්මා. අම්මා උත්තරේ කියලා දිය ගාන හදන්න දන්නේ. එනිසා ගාන හදාගෙනමයි උත්තරේ ගන්න ඕන. දැන් සමස්ත දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වුණු අදහස මොකද්ද? ඕක තමයි අපේ හොඳම පිළිතුර. අපේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඇතිවෙච්ච අදහස නිහඬ බව. ඒක උසස් පිළිතුරක්. අපි සංකල්ප වලින් බැහැරව, දෘෂ්ටි වලින් බැහැරව සංසිඳුණු පිරිසක්. ඒ ස්වභාවික පිළිතුරක්. ඒ හිතාමතා නියඬව සිටි අනුයි. දැන් මේ ධර්මය දේශනා කරද්දී ඒ ධර්මයේ ස්පර්ශ වෙනකොට තමන්ගේ ප්‍රඥාව තුළ, තමන්ගේ මනස තුළ, තමා තුළ හටගන්නා ඒ නිහඬියාව නිහඬ කිරීමක් නොවේ. දැන් අපි භාවනාත්මකව නිහඬවතාවයක සිටියනේ. යම් යම් සිතුවිලි පද්ධතියන් ආවට ප්‍රඥාවේ මූල ස්වභාවය, සිතෙහි මූල ස්වභාවය නිහඬියාව. ඒ කියන්නේ ඒව පැමිණියත් ඒ පැමිණින එක උඩට එන්නේ නැහැ. එතන සංසිඳෙනවා. උඩට එන්නේ නැහැ. එතන සංසිඳෙනවා. මතු වෙලා ඉන්න පැමූරට මොනටද? දැන් මේ ප්‍රශ්නේ අපි හිතමුකෝ මේ උදරයේ හැදෙන්නේ කියලා. උදරයේ හැදෙනවා නම් මේ උගුර හරියට එනකොට උත්තරේ හම්බෙලා. ඒකෙන් දැන් මං කාගෙවත් කවදාවත් ප්‍රශ්නයක් අහලා නැති එකයි. ධර්මයේ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. කර්මය කියන්නේ මොකක්ද කියලා අහලා ඔන්න එන උත්තරේ හම්බෙලා ඉවරයි. ඒ තමයි සම්‍යක් ඥානෙ උදා කර ගැනීම, සම්‍යක් දෘෂ්ටිය උදා කර ගැනීම පාදක. මම දන්නේ නැති ප්‍රශ්නයක් හරි ලෝකේ කියවපු නැති ප්‍රශ්නයක් හරි කවුරු හරි අසුවත් ඒකට උත්තරේ මෙතනින් පහළ වෙනවා. ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක්ගෙන් අහන්න බලන්න ඕනම ප්‍රශ්නයක්. එයා මුළු ත්‍රිපිටකය පෙරලලා හොදලා මතක තියාගත්තට වැඩිය හොඳට හරියට ධර්මයේ උත්තරය හම්බ වෙනවා. ඒ තමයි මේ ප්‍රඥා දර්ශනයේ තියෙන වටිනාකම. ඒක හැම මානසික මට්ටමකටම ඉහළින් තියෙන්නේ ඒ දර්ශනය. සර්වඥතා ඥානයයි ස්පර්ශ කරන්නේ හැමදේම දක්නාන ඕන. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි.